අධිකරණ නායක පදවියේ නිකම්ම නිකම් සම්මානෝපාධි පත්‍රයක් බවට පත් වෙලා තිනෝ බලතල නැති. ඒ නිසා මේ රටේ ශාසන භාරධාරී භික්ෂුන් වහන්සේලා මේ රටේ ශාසන භාරධාරී නායකකාරකාදී ස්වාමීන් වහන්සේලා රජයෙන් ඉල්ලනවා සංඝාධිකරණය ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කරන නෛතික බලය අපට ලබා දෙන්න. ඒ නිසා තමයි පනත් ඉදිරිපත් උනේ පසුගිය දවස්වල බුද්ධ ශාසන ඇමතිවරයා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම පිළිබඳ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සාගත් අවස්ථාවේ ඒක ප්‍රතික්ෂේප වුණා යම් යම් විවේචන නිසා. නමුත් අපි කියන්නේ අදාපෝදන සහිත ඉතා ඉක්මනින් කතිකාවතක් අවශ්‍යයි. ඉතා ඉක්මනින් සංඝාධිකරණ බලයක් අවශ්‍යයි.